بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والنجم إذا هوى ما ضل صاحبكم وما غوى وما ينطق عن الهوى إن هو إلا وحي يوحى علمه شديد القوى ذو مرة فاستوى وهو بالأفق الأعلى ثم دنا فتدلى فكان قاب قوسين أو أدنى فأوحى إلى عبده ما أوحى ما كذب الفؤاد ما رأى تارك أستغت ونقله ඒ මත දිවුරමින් නුඹලාගේ සහචරයා නොමග නොගියේය. තවද මුලා වීද නැත. ඔහු සිය මනෝ ઈચ્છාව අනුව කතා නොකරන්නේය. එය ඔහු වෙත පහල කරන ලද වහි එනම් දේව පණිවිඩ මිස නැත. ඉමහත් ප්‍රඥාවෙන් යුක්ත බලගත්ු තැනැත්තෙකු එය ඔහුට ඉගෙන් වූයේය. එහෙන් ඔහු එහි රැඳී සිටියේය. එය ඔහු ඉහළ සිටිජයෙහි සිටියේදීය. ඉන්පසු ඔහු සමීපයට පැමිණියේය. තවද පාවෙමින් සිටියේය. දුනු දෙකක ප්‍රමාණයෙන් හෝ ඊටත් වඩා සමීපයෙන් සිටියේය. ඉන් අනතුරුව ඔහුගේ එනම් අල්ලාහ්ගේ ගැත්තාට පහල කළ යුතු දෑ එනම් දේව පණිවිඩ පහල කළේය. ඔහුගේ මනස ඔහු දුටු දෑ බොරු නොකළේය. أفتمارونه على ما يرى ولقد رآه نزلة أخرى عند سدرة المنتهى عندها جنة المأوى إذ يغشى السدرة ما يغشى ما زاغ البصر وما طغى لقد رأى من آيات ربه الكبرى أفرأيتم اللات والعزى ومناة الثالثة الأخرى ألكم الذكر وله الأنثى تلك إذا قسمة ضيزى ඔහු දුටු දෑ ගැන නුඹලා ඔහු සමග විවාද කරන්නෙහුද? සැබවින්ම නබිවරයා තවත් වතාවක් ඔහු දුටුවේය. සිද්‍රතුල් මුන්තහා ගස අසල, ඒ අසලම ජන්නතුල් මක්වා එනම් මක්වා නම් ස්වර්ගයේ පිහිටා තිබෙන්නේය. වෙලා ගන්නා වූ දේ සිද්‍රාව වෙලාගත් කලෙහි ඔහුගේ දර්ශනය ඉවත නොවිය. තවද සීමාව නොඉක්ම විය. සැබවින්ම ඔහු තම පරමාධිපතිගේ ශ්‍රේෂ්ඨතම සංඥාවලින් සමහරක් දුටුවේය. ලාත් සහ උස්සා ගැන නුඹලා කිසිදාක සිටුවේහිද? තවද තුන්වැන්නාවන මනාත් ගැනද සිටුවේහිද? නුඹලාට පුරුෂයින් හා ඔහුට ස්ත්‍රීන්ද? එසේනම් සැබවින්ම මෙය අසාධාරණ බෙදීමකි. ඉන් හිය ඉල්ලා අස්මා සම්මයිතුමූහා අන්තුම් වආබාඋකුම් මා අන්සලල්ලාහු බිහා මින් සුල්තාන් يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنفُسُ وَلَقَدْ جَاءَهُم مِّن رَّبِّهِمُ الْهُدَىٰ أَمْ لِلْإِنسَانِ مَا تَمَنَّىٰ فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ إِيَّاهَا نُبُلَا سَحَ نُبُلَاගේ මුතුන් මිත්තන් නම් කළ නාමයන් මිස නැත. ඒ ගැන අල්ලාහ් කිසිම බලයක් පහල කළේ නැත. අනුමානය හෝ මනසේ ආශාවන් මිස ඔවුහු අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් යහමඟ සැබවින්ම ඔවුන්ට පැමිණියේය. තමන් ආශා කරන දෑ මිනිසාට නිවැරදියයි ඔහු කල්පනා කරන්නේද? පරලොවද මෙලොවද අල්ලාහ් සතුය. වකම් මින් مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَى إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنْثَى وَمَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا فَأَعْرِضْ عَنْ مَنْ تَوَلَّى عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا ذَلِكَ مَبْلَغُهُمْ مِنَ الْعِلْمِ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنْ اِهْتَدَى අහස් හිද කොපමණ මලක් වරුන්ද නමුත් ඔවුන්ගේ මැදිහත් වීම ප්‍රයෝජනයක් ගෙන නොදෙන්නේය. ඔහු අභිමත වූ සහ තෘප්තිමත් වූ කෙනෙකුට මැදිහත් වීමට ඔහුට අල්ලාහ් අවසර දුන්නායින් පසුව මිස සැබවින්ම පරලොව ගැන විශ්වාස නොකරන අය මලක් වරුන්ට ස්ත්‍රීන්ගේ නාමයන් වලින් නම් කරති. නමුත් ඔවුන්ට ඒ ගැන දැනුමක් නැත. ඔවුන් අනුමානය අනුගමනය කරන මිස නැත. අනුමානය සත්‍යය පිළිබඳ සැබවින්ම කිසිම දයකින් ප්‍රයෝජනය නොවන්නේය. ඒ නිසා නබි මුහම්මද් අප සිහිපත් කිරීමෙන් වැළකී මෙලොව ජීවිතය හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරන අයගෙන් ඉවත්වව. මෙය ඔවුන්ගේ ඥානයේ තරමයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගිය අය ගැන ඉතා හොඳින් දන්නේ නුඹගේ පරමාධිපති පමණි. තවද යහමග යන අය ගැනද මැනවින් දන්නේ ඔහුය. වලිල්ලාහි මා ෆිස් සමාවාති වමා ෆිල් අර්දි ලියජ්සියල් ලදීන අසාඌ බිමා අමිලු වයජ්සියල් ලදීන අහ්සනු බිල් හුස්නා الذين يجتنبون كبائر الإثم والفواحش إلا اللمم إن ربك واسع المغفرة هو أعلم بكم إذ أنشأكم من الأرض وإذ أنتم أجنة في بطون أمهاتكم فلا تزكوا أنفسكم هو أعلم بمن اتقى අහස් හි දෑද මහ පොළොවේ හි දෑද අල්ලාහ් සතුය. එනිසා පව් කරන්නන්ට ඔවුන් කළ දෑ අනුව ඔහු එනම් අල්ලාහ් පළ විපාක දෙන්නේය. තවද යහකම් කළ උනට හොඳ පළ විපාක දෙන්නේය. සුළු වැරදි හැර බරපතල පව්වලින්ද අවනීත කම්වලින්ද වැළකී සිටින අයට අල්ලාහ් තිලින පිනමන්නේය. නුඹලාගේ පරමාධිපති සමාව දීමේදී විපුලය. ඔහු නුඹලා පොළවෙන් මැවූ අවස්ථාවේහිද නුඹලා නුඹලාගේ මව්වරුන්ගේ ගර්භයෙහි කලලයේ ලෙසින් සිටි අවස්ථාවේද ඔහු නුඹලා ගැන මැනවින් දනි. එහෙන් නුඹලාම නුඹලා සවිසුද්ධයයි නොකියව්. බිය බැතිමත් අය ගැන ඔහු මැනවින් දනි. أفرأيت الذي تولى وأعطى قليلا وأكدى أعنده علم الغيب فهو يرى أم لم ينبأ بما في صحف موسى وإبراهيم الذي وفى ألا تزر وازرة وزر أخرى وأن ليس للإنسان إلا ما سعى وأن سعيه سوف يرى ثم يجزاه الجزاء الأوفى تود نبي محمد අල්ලාහ්ගේ මාර්ගයෙන් හැරුණු අයෙකු නුඹ දැක තිබේද? තවද ස්වල්පයක් දී නවත්වාගත් අයෙකු නුඹ දැක තිබේද? গুপ্ত දෑ පිළිබඳ ඥාණය ඔහුට තිබේද? එමගින් ඔහු සත්‍යය දකින්නේද? මූසාගේ ධර්ම ග්‍රන්ථයේ දෑ ඔහුට දන්වනු නොලැබුවේද? තවද තම පොරොන්දු ඉටු කළ ඉබ්‍රාහීම්ගේ ධර්ම ග්‍රන්ථය ගැනද? බර උසුලන කිසිම කෙනෙකු වෙනත් කිසියෙකුගේ බර උසුලන්නේ නැතැයි යනුවෙන්ද මිනිසාට ඔහු වෙහෙස දැරූ දෑමිස නැතැයිද? ඔහුගේ වෙහෙසේ ප්‍රතිඵල ඔහු මතු දකිනු ලබන්නේ යයිද? ඉන්පසු ඔහුට පූර්ණ ඵල විපාක දෙනු ලබන්නේ යයිද? إلى ربك المنتهى وأنه هو أضحك وأبكى وأنه هو أمات وأحيا وأنه خلق الزوجين الذكر والأنثى من نطفة إذا تمنى وأن عليه النشأة الأخرى وأنه هو أغنى وأقنى وأنه هو رب الشعرى وأنه أهلك عادا الأولى وثمود فما أبقى وقوم نوح من قبل إنهم كانوا هم أظلم وأطغى والمؤتفكة أهوى فغشاها ما غشا فبأي آلاء ربك تتمارى تود أبسان إلكي නුඹගේ පරමාධිපති වෙත යයිද? තවද මිනිසුනට සිනාසීමට සහ වැළපීමට සලස්වන්නේ ඔහුම යයිද? මරණය පමුණුවන්නේ ජීවය පිරිනමන්නේ ඔහුම යයිද? ශුක්‍රාණු බිඳුවකින් එය පහ වූ විට පුරුෂ සහ ස්ත්‍රී දෙවර්ගය නිර්මාණය කළේ ඔහුම යයිද? නැවත නිර්මාණය පිරිනමන්නේ ඔහුම යයිද? ධනවත් වීමට සැලැස් වූයේ වස්තුව පිරිනැමුවේත් ඔහුමයයිද? ශිරාහි හිමි ඔහුමයයිද? පළමුව පැවති ආද් ජන සමාජය විනාශ කළේත් ඔහුමයයිද? තවද සමූත් ජන සමාජයද ඔවුන්ගෙන් කිසිවෙකුත් ඉතුරු නොකර විනාශය කළේත් ඔහුමයයිද? තවද ඊට පෙර නූහ්ගේ ජනතාවද විනාශ කළේත් ඔහුමයයිද? සැබවින්ම ඔවුහු ඉතා ක්‍රූර සහ සීමාව ඉක්මවන්නෝ වූහ. උඩු යටිකුරු කරන ලද නගරයන් විනාශ කළේත් ඔහු යයිද? එවිට එය වැසූ දැය වැසුවේ යයිද ඔහුට දන්වනු නොලැබුවේද? එහෙයින් මිනිසානනි, නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් ගැනද නුඹ සැක කරන්නේ? هذا نذير من النذر الأولى أزفت الآزفة ليس لها من دون الله كاشفة أفمن هذا الحديث تعجبون وتضحكون ولا تبكون وأنتم سامدون فاسجدوا لله واعبدوا مي آدي دون آنطر أنغويم ولين إككي پمينينا دا إنام وينشي ديني لانغي අල්ලාහ හැර ඒ වළක්වන්නේ කුණත. මෙම දේශනය ගැනද නුඹලා පුදුමවන්නේ? තවද නුඹලා සිනාසෙන්නේද? නුඹලා අඬන්නේ නැතිද? තවද නුඹලා ප්‍රීති උත්සව පවත්වන්නේද? මෙසේ මේවා නතර කරගන්නට තත් කරන්නේද? එසේ නොව අල්ලාහට සුජූද් කරව. තවද ඔහු නම දෙවෝ.